මේක අසම්පූර්ණ තහනමක්. මොකද අපි දන්නවා මධ්‍යම කඳුකරයට යොදන මේ රසායනික ද්‍රව්‍ය විශේෂයෙන්ම මහවැලි ගඟ දිගේ එන්නේ නැවතත් රජරටට. ඒක නිසා රජරට වැසියන් ලෙඩ කරන මේ වකුගඩු රෝගයෙන් වළක්වා ගැනීම නම් පරමා ග්ලයිෆොසේට් තහනමේ ඇත්තටම ඒකේ මහා හිඩසක් තියෙනවා කියලා තමයි අපි දකින්නේ. මොකද මධ්‍යම කඳුකරයේ මේව පාවිච්චි කරාට ඒව අවසාන වශයෙන් රැඳෙන්නේ රජරට මහ පොළවේ.